ස්ථානයේ හැටි අරගෙන ඒක වැඩ වැඩ ඉන්නකොට වෙන දෙයක් වේදනාවක් එහෙම ආපුවාම ඒ වේදනාව එකපාරටම අමතක කරනවද නැත්නම් ඒ වේදනාවෙත් මුලමැදක වල්නවා වගේ වැඩක් කරන්න ඕනද කියලා. ඔව් හැබැයි ආනාපාන සති භාවනාව වඩනකොට සම්පූර්ණ අංග 16ම දැනගෙන කරනවා නම් හොඳයි. ඒක මොකද තමන්ට ඒක පෙරහුරුවක් වෙනවා. එතකොටම දැන් අපි ආනාපාන සතිය අපි මෙහි කරගෙන ඉන්නවා කියමු. එනකොට අපිට ධන හිසලිය දෙනවා. හරි. එතකොට ඇත්තට එතකොට හොඳට මේ කාරණා 16 දැනගෙන තියෙනවා නම් ඒයිට් පුළුවන් වේදනා අනුපස්සනාව වඩන්න. ඒක හොඳයි. හැබැයි තමන් දිනු කරගන්න ඕනේ අනුපිළිවෙලට. ඒත්තවසෙන් වේදනා සතිය වඩනකොට වේදනාව සම්බන්ධ ඇත්තවසෙන් පිරිසිද දකින්නවා. ඒ වචන තමයි කියන්න පුළුවන්. වේදනාව පිරිසිද දකින්නකොට ඉතින් ඇත්තටම එතනත් එක්තරා සමාධියක් ගොඩ වෙනවා. ඉතින් තමන් ආපහු එතකොට දැන් මෙතෙන් මේ ආපහු මුලට ඇවිල්ලා ඒක කරගෙන යනකොට මේක හොඳටම තහවුරු වුණොත් ඉතින් තමන් එනකොට මේක නැති කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පිළිවෙල ඒ අනුපිළිවෙලෙම යනවා. අනුපිළිවෙලින් නෙගියොත් ඇත්ත වශයෙන්ම සමාධියක් ඇති කරගන්න අමාරුයි. ඇත්ත වශයෙන්ම සමාධිය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම විදර්ශනාවට. බුදුරජාණන් වහන්සේ වදාලා කරුණු හතරකට එක. පළවෙනි එක ditta dhamma sukha viharaṇaya සඳහා. ඒ කියන්නේ නිවර්ණ යටපත් කිරීමට. දෙවෙනි කාරණේ අභිඥා සඳහා. අභිඥා සඳහා අවශ්‍ය වෙන්නේ සමාධි භාවනා තියෙනවානේ කසින. තවසේ මේ සම්සතේස් කර්මස්ථාන දන්නවද පින්නතු? කර්මස්ථාන 40ක් තියෙනවා සමාධි භාවනාවට. අනුසති 10යි, අසුභ 10යි, කසිනන 10යි. ඒ චතු ධාතු ස්ථාපන ධාතු කර්මස්ථානයි. ආහාර පටිකුල සංඥා. ඒ ටික වර්ධනය කරගත්තාම ඇත්තටම අභිඥා ලබන්න පුළුවන්. අනිවාර්යෙන් අභිඥා ලබන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරයි. නීල පීත ලෝහිත උදාත කියන මේ කසින හතරේ යට වඩන්න ඕනේ. අභිඥා පහදෙන් කරගත්ත භාවනා හතරේ හතරනි අත්‍යවශ්‍යම අනිවාර්යයි. ලෝතර බුද්ධත්වයට පත් වෙන මහපුසතයන් වහන්සේලා ආනාපාන සතියෙන් චතුර්ථ ධානය ලබාගෙන ඊට පස්සේ උන්වහන්සේලා කසින භාවනාව තම කරන්නේ. කසින භාවනා ආලෝක කසිනේ බොහෝ සේ ආවජන සමාවජන මුට්ටාන පච්චේකන අදිට්ඨාන කියලා කර්ම පහකේක වශී කරගත්ත ඒක අපිට වචන වලින් කියන්නේ අනන්ත සංසාරේ කොච්චර දන්න. මෙහෙම කරනකොට ලක්ෂ ගානක සමාධියෙන් දක්ෂකමක් තියෙන දිනෝත්තරා බුදු කෙනෙක්. එතකොට උන්වහන්සේලා ඒක සමවැදෙලා ඒකෙන් තමයි අභිඥාව පුදවන්නේ. අභිඥාව උපදවාගෙන ඉස්සරව දකින්නේ බුද්ධත්වයට පත් වෙන පෙර කඳල ඉස්සර. ඉතින් ඊට පස්සේ දිව්‍ය සෝත දිසි චක්සු. ඊට පස්සේ චතු උපාත ඥාන, ඊට පස්සේ ආසවක්ඛ ඥාන අන්තිමට. ඒක තමයි ලෝතර බුද්ධත්වයට පත් වෙන. ඒ සමසතේ කර්මස්ථාන වල කියන්නේ අභිඥා සඳහා උපකාර වෙන. සමසතරිස් කර්මස්ථාන වල එක්කම සමාධි භාවනා, සමත භාවනානේ. 40ම සමත භාවනා. සමහර භාවනා වලින් ධ්‍යාන ලැබෙන්නේ පළවෙනි ධ්‍යානෙ විතරයි. සමහර ඒවා ධ්‍යාන එකක්වත් නැහැ. අර්පණ උපචාර විතරයි ධ්‍යාන නැහැ. සමහර කස්මස්ථාන වල. ඒකවල අනිත්‍ය වගේ ලැබෙනවා කිව්වේ වගේ අටෙන් අනිවාර්යෙන් ලැබෙනවා. ඒක අවශ්‍යයි. ඒ කියන්නේ පිරිසිඳ හරියට ඔක්කොම දැනගෙන තිබුණොත් එයාට ලේසි මේ දිනු කරගන්න සමාධියක් වඩා ගන්න හිත විතර්ක නැතුව භාවනා රුමුණේ පවත්වා ගන්න ලේසි එක දැනගෙන මොකද අර ඒස ඔය කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ නිපක කියලා වචනයක් කියනවනේ නම් ඒ තමයි ඔය ඔබ ඒ කියන්නේ සුදුසු වෙලාවේදී ඒක කරන්න ඕන. තව විසුද්ධි මාර්ගය කියවොත් ඒක ලොකු උපදේශයක් දෙනවා. සිත ඇත්ත වශයෙන්ම විසිරිච්ච සිතක් අපිට තිබෙන. ඒ සිතට කොයි කොයි වෙලාවල් වලදීද අපි උදව් කරන්න ඕනේ. මේ සමාධිය ගොඩනගා ගන්න කොයි විදිහද සතියෙන් ප්‍රඥාවෙන් අපි උදව් කර ගන්න ඕනේ. හිතට ප්‍රග්‍රහ කර ගන්න ඕනේ කොයි වෙලාවද, නිග්‍රහ කරන්න ඕනේ කොයි වෙලාවද, වීරිය සපයන්න ඕනේ කොයි වෙලාවද, ශ්‍රද්ධාව සපයන්න ඕනේ කොයි වෙලාවද කියලා. ওই විතර්කයට ගොඩක් එකක් තමයි එකක් හොඳයි ශ්‍රද්ධාවත් හොඳයි. ශ්‍රද්ධා බුද්ධාන සතිය වැඩි වීම, මෛත්‍රී භාවනා වැඩි වීම තාම දෙකක් තියෙනවා. වෙන මොකක් තව තියෙනවද? ස්වාමීන් වහන්සේ මේ එතකොට විතක්ක විචාර මානසිකාර කියන මේ තුනේ වෙනස පොඩ්ඩක් පැහැදිලි. ඔව්. විතක්කේ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම යම්කිසි අරමුණකට සිත යොමු කිරීම. විතර්කණය කරනවා කියන්නේ විතක්ක කරනවා. ඔය ඒ කියන්නේ සිත අරමුණේ යම්කිසි අරමුණක් සම්බන්ධව, නිමිත්තක් සම්බන්ධව අපි හිත මෙහෙවීම. මේක තමයි. එතකොට මානසිකාරය. ඊයේත් කිව්වා මේකනේ. කැනේඩියන් කුළුණ කියනවා. හරිනේ මානසිකාරය ඕන්නේ කරා තමයි මානසිකාරය. තේරුණේ? CN Tower. හරිනේ? ඒක තමයි මානසිකාරය. තේරුණාද? එතකොට මේ ගිල්ල අපි මානසිකාරය කරනවා. මට නම් පේනවා ලොකු වීදුරුවේ මුක්කෝ. තේරෙනවද? මේ මානසිකාරය. ඒක තමයි මානසිකාරය. ඊට පස්සේ මොකද ඇහැ? විචාරය. විචාරය කියන්නේ ඇත්ත වශයෙන්ම හැසිරවීම. ඒ අරමුණෙහි හිත මෙහෙවීම තමයි විචාරය කියන්නේ. විතර්කය කියන එකට ඉතින් ඇත්ත වශයෙන්ම මම හොඳට දැනගන්න ඕනේ ඉතින්. මේ විතර්කය කියන්නේ ඇත්ත වශයෙන්ම ගමනක් යන පාරට ගොඩ වෙනවා. පටන්නන්නේ දැන් අපි දැන් මේ වෙනස ආපච්චා නමුත් අපි ඔන්න විතර්ක කරනවා. අපි හිතමු මෛත්‍රී භාවන. එතකොට මේකේ හිත අරමුණ අරගෙන තියෙනවා. ඒ තියෙන එක තමයි විතර්කය කියලා කියන්නේ. විතර්ක බහුල වෙනවා කියන්නේ ඒකෙන් මේකට යනවා, මේකෙන් මේකට යනවා. අතන එහෙම කරන්න බෑ. වෙනඳු අහන්න තියෙනවා. මම ආනපාන සති භාවනාව කරනකොට දැන් ගොඩාක් කලින් දා වෙච්ච දෙයක් කියන්නේ මේ මගේ හෘද ස්පන්දනේ ඒ සද්දේ ඇහෙනවා. ඒක මේ එකෝ එක වගේ කනට එනවා. ඉතින් ඒක ටිකක් ඩිස්ටර්බන්ස් එකක් වගේ. මොකද්ද කරන්නේ? නම් මාතර මේ උදේස් මේ වගේ සම්මාන මුත් රෝගයක් තියෙනවා නේද? හાર્ට් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ඇත්ත වශයෙන්ම ඉතින් මේක මේ ඒකින් මේ නෝර් මහත්තයා ඒ කියන්නේ භාවනා පත්වාගෙන යන අමාරු. අමාරු නෑ. අමාරු නෑ. කියන්නේ මෙහෙමයි. සමහර වෙලාවට අර මේ ඒකින් වේදනාවක් දැනෙනවා නෑ. මුකුත් නෑ. නෑ එහෙම නෑ. එක්කෝ එකෙන්නේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ නිකන් මස් එහෙම පෙරලෙනවා ඇතු මූ වෙනා එහෙම පෙරලෙනවා. හැබැයි ඒකට මහත්තයාට මට කියන්න පුළුවන් උපදේශයක්. ආනාපාන සති භාවනාව නවත්තන්න එපා. ඒ දැන් හැබැයි එතනින් එතෙන්ද කියලා නැවතුත් ඊට පස්සේ එතෙන් යනකොට ඕක ප්‍රශ්නේ ආයෙත් එනවා. තේරුණා? ඒකද කරන්න හොඳ එකක් තමයි ටික භාවනා කරන අතරේදී එකක් දෙතිස් කුණප ඒක මෙනෙහි කරන්න එකක්. ඒකට වඩා මෛත්‍රී භාවනාව ටිකක් වැඩිපුර කරන්න. මෛත්‍රී භාවනාව ටිකක් වැඩිපුර කරන්න. එතකොට දෙතිස් කුණපේ වඩන එක තියෙනවා. ඒකත් ටිකක් වැඩිපුර වඩන්න. සාමාන්‍ය දවසට නෝන මහත්තයා පැයක් ඔය ආනාපානසති භාවනාව කරනවා නම් මම උදාහරණයක් කියන්නේ ඒකෙන් විනාඩි 15ක් ආනාපානසති කරලා අනිත් විනාඩි 45 මේ භාවනාව දෙක වැඩි කාලයක්. එතකොට කලක් යනවා මගේ හැරේ. ඔය සමහර දේවල් වලින් අපි හිතර වටු නැති මම දන්නේ නැමේ. මම හිතේ කායික ස්වභාව කොහොමද කියන දන්නේ නැහැ. සමහර දේවල් වලින් අපි ළඟ තියෙන දේවල් වලින් අපි රහට්ටන. මම දැන් සමහර වෙලාවට මම එතකොට මූල කර්මස්ථානය පැත්තකට තියලා මම ඒක ගැන බලාගෙන ඉන්නවා. එතකොට ඒක අඩු වෙනවා. ඔය කියන අනේ කියන්නේ කියන හැබැයි ඒක දැන් කාය ප්‍රශ්නයකුත් නෙවෙයි මානසික ප්‍රශ්නයක් බව පේනවා එන. ඒක තදින් අරගෙන අර මේක ගන්න මොන මහත මුලින් ඒක දැනෙනකොට ඒක අල්ලලා තියෙනවා. මුල්ම අවස්ථාවේදී ටික ටික දැනෙනකොට අපිටත් දැනෙනවා. ටික ටික දැනෙනකොට ඒක ටිකක් අල්ලගෙන ඉඳලා. ඒ කියන්නේ හිතින් ඒක උපාදාන වෙනවා. ඒක හිතෙන් මෙනෙහි කරලා තියෙනවා. දැන් හෘද ස්පන්දනේ වැඩි වෙනවා වගේ එහෙම ගෑනවනේ ඒක වැඩිපුර මිනී කරලා දෙනවා. ඒක තමයි දැන් ඒක යනකොට අග් ගාලා ඉන්නත් ඇත්ත වශයෙන් මේවා මාර බාධක. මම කියලා දුන්නා නියේ මාරය පස්සේ දෙන මේ මාරය ස්කන්ධ මාර කරන ප්‍රශ්නයක් ඒක. ස්කන්ධ මාර කියන්නේ පංචස්කන්ධය. ඒක මම අරව ගන්න අරක තමයි කරන උපායශීලී වෙන්න ඕනේ. මනසට අපි උපායශීලී මොන මහත්ය විසුද්ධි මාර්ගයම කියන්නේ තියව සරලේවත් තියනවා දෙන්නේ. ඉතාලා සරල ක්‍රම තියෙනවා. ඒ වගේ පොඩි දෙකින් වෙනස් කරගන්න පුළුවන් ඉච්චේ ලෝක ප්‍රශ්නයක් නෙවෙයි. කරගන්න පුළුවන්. තව පුළුවන් නම් එදිනදා දෛනික ජීවිතේ වැඩ කරගෙන යනකොට ඒ ඔක්කොමත් හිත පුළුවන් තරම් Tamanට ආනත කරගන්න බලන වැඩ කරනකොට එහෙම සිහියෙන් කරන දවසු වෙන තියෙන වැඩ තියෙනවා. වාහන drive කරනවා ගොඩාක් සිහියෙන්ම කරගන්න වෙනේවා හිතන්නේ දැන් අපි වාහනේ යනකොට ගොඩක් ජාති හිත හිතානේ යන්නේ දැන් ගිහලා හවල් එක ඊට පස්සේ ඇවිල්ලා මෙහෙම නැතු අන්නේ හිත තමන්ට ආවනත කරගත්තාම ඕකෙන් ගලව ගන්න පුළුවන් හිත මුලින් පොඩක් ආනාපාන සතිය ටිකක් කාලය අඩු කරලා වැඩිපුර වෙනත් භාවනා කරලා ඉවරයි. ස්වාමීන් වහන්සේ දැන් ඒක ඒ වගේ අවස්ථාවක් ආවොත් මොකද දැනීමක් ඇහිමක් ඒ වගේ දිගින් දිගටම එනවා නම් ඉතින් ඒක වෙන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කරනකොට මම ඒක තමයි කරන්නේ පිරිසිඳ ආනාපානසති භාවනාව පිරිසිඳ දැනගත්තාම ඒ වෙලාවට කරන්න ඕනේ මොකක්ද කියලා මේ තේරෙන්නේ. ආනාපානසති භාවනාවේ අවස්ථා 16ම හොඳට දැනගන්න. හොඳට දැනගත්තාම දැන් කරන්න ඕනේ මොකක්ද කියලා තේරුම් ගන්න. සාමිනාසය අවස්ථා 16 පොඩක් කියන්නේ. ඔව් ඉතින් ඒක කතාවක් මේ සමහර ඒවා ඉතින් මේ පින්නතුණු විශ්ේ වෙන්නේ නැහැ සමහර ඒවා නේ සමහර ඒවා. ඒක නිසා මේ පොඩ්ඩක් මේ සූත දේශනා බලන්න ආනාපානසති සූත්‍රයේ එතනින් ගියාම සතිපට්ඨාන සූත්‍රය බලන්න. අර හතර හතර තියෙන එක. ඔව් ඒක තමයි. ඒක මොකද කරන්නේ ඒක දිගටම බලන්න ඕනේ. ඊට පස්සේ වේදනා සතිපට්ඨානය බලන්න ඕනේ. ඊට පස්සේ චිත්තානුපස්සනා බලන්න ඕනේ. ඒ හතරම ටික ටික දැනගන්න ඕනේ. ටික ටික දැනගෙන වඩන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒක හොඳට දැන් පිරිසිඳ දැනගන්න ඕනේ කියන වචනේ අර්ථයක් තියෙනවා. පිරිසිඳ දැනගන්න ඕනේ. එතකොට පිරිසිඳ දැනගත්තාම ඒක අභිසමය වෙනවා. ඒක හොඳට අවබෝධ වෙනවා. අවබෝධ වුණාම වඩන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය වඩන්නත් ඕනේ. මේ ක්‍රමය දැනගන්න අවබෝධ කරගන්න. පෙරිය දරුවෝද අපි ගැන සාකච්ඡා කරා. වෙන තාමකුත් තියෙනවා. අපිට සාකච්ඡා කරා. වෙන ප්‍රශ්න නැත්නම් අර දැන් සාමනාස මතක් කරා මේ අර සමාධියේ වඩන කොට අර පළවෙනි ඉස්සලා දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා සබඳ භාවනාස් කියනවා සාමනාස මතක් කරා. ඒකේ හතරවෙනි එකෙන් විතරයි නේද ආශ්‍රව ක්ෂය වෙන්නේ කියලා එහෙමයක් තියෙනවා. හතරවෙනි ඔව්. ඒක නේද? ඔව් සමා ඒකේ බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව මොකටද? ආසවක්කේ පිණිස හේතුව චිත්ත සමාධිය තුළ ඇත්තටම විනිවිද දැකීමේ හැකියාව තියෙනවා. හරි. උපමාවක් කියනවා සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි දැන් ලිඳක් කැළඹුණාම පතුල පේන්නේ නැහැ නේද? එතකොට ඒ ලිඳ නිශ්චලව තියෙන්න ඕනේ. ඒ නිශ්චල තිබුණු ප්‍රමාණයෙන් පේන්නේ නැහැ. ආලෝකයක් තියෙන්නත් ඕනේ. ඒ දෙකෙන් තමයි ලිඳ පතුල පේන්නේ. අන්න ඒ වගේ තමයි විදර්ශනා ප්‍රඥාව සහ චිත්ත සමාධිය කියන දෙකම අවශ්‍යයි. ඒකවල තමයි ජීවිත පතුල පේන්නේ. යථාභූත ඥානය ලැබෙන්නේ. ඒකේ දේශනා කරන්න තියෙනවා. මහණෙනි, ඇයි මේ සමත භාවනා මොකටද? සමාධි භාවනා කියන සූත්‍රය තමයි. මොකටද? අනිව මේ මේ කාරණා හතර. අනිවාර්යෙන් ධිට්ඨ ධම්මේ මේ ධ්‍යාන සමාපත්තිය වලට, අභිඥා වලට, ඒ වගේම ආසවක්ක ඥානෙ, මුක්තිය, ප්‍රඥා මුක්තිය කියලා. මේ මට එකක් කියලා දෙන්න පුළුවන් මේ දැන් ඔය කර්ම හත ඔය කි සාකච්ඡා කරපු එකෙන් මහා සාරූපම සූත්‍රය කියවලා තියෙනවද? කියවලා තියෙනවද නැහැනේ? ආ මහා සාරූප සූත්‍රයේ සාරාංශය බුදුරජාණන් වහන්සේ අවසානයේ මෙන්න මේ දේශනා කරලා තියෙන මේ විදිහට නයිදම් භික්කවේ මං බ්‍රහ්මචර්යං න සීල සම්පදානි සංසං න සමාධි සම්පදානි සංසං න ඥාන දර්ශනානි සංසං ඒතේ යාචකෝ මේ භික්කවේ චේතෝ විමුක්ති ඒත දත්ත විදම් භික්කවේ ඒතං සාරං ඒතං පරියෝසානන්ති කියලා බුදුජානක මහසී දේශනා කරනවා. මහණෙනි මේ උන්වහන්සේගේ මේ බ්‍රහ්මචාරියාගෙන අත් වශයෙන්ම ධර්මය සීලානි සංසය පිණිස පමණක් නෙවෙයි. සීලේ සඳහා චිත්ත හිත ගාය වචනයාගේ සම්වරපත්ව සඳහා පමණක් නෙවෙයි. ඒ වගේම පළවෙනි එක ලාභ සත්කාර සඳහා පමණක් නෙවෙයි. පළවෙනි එක ලාභ සත්කාර සීලෝ ගාය සංසං ලාභ සත්කාර ලැබීම සඳහා පමණක් නොව සීල සම්පදානි සංසය පමණ සඳහා පමණක් නොව අභිඥා සඳහා පමණක් නොව චේතෝ විමුක්තිය සඳහායි කිය. දැන් ඒ සූත්‍රය ඉතින් ටිකක් වෙලා තියෙන හින්දා මම කියන්න කමන්නේ නැහැ නේද? ඈ මේ මේක කලින් මම මහත්යත් එක්ක සාකච්ඡා කළා මුල් පොතේ. මේ දේවදත්ත හාමුදුරුව මේ කරුණ පහක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට නේද? බුදුරජාණන් වහන්සේට කරුණ පහක් ඉදිරිපත් මොකටද ඒ කරුණ පහ ඉදිරිපත් කළේ? ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියලා. මොකටද ඉක්මනින් නිවන් දකින්න පුළුවන්? ඇත්ත වශයෙන්ම දේවදත්ත හාමුදුරන්ට අවශ්‍යකම තිබුණේ මේ සංඝයා පාලනය කිරීම සහ බුද්ධත්වයේ තියෙන වරප්‍රදාස තමන් විසින් භාවිතා කිරීම. තේරුණා වෙනමකුත් නැහැ. තේරුණානේ මම කිව්ව වචන ටික. ඇත්ත වශයෙන්ම බුද්ධත්වය අවබෝධ කර ගැනීම නෙවෙයි, බුදු වෙන්න නෙවෙයි, බුද්ධත්වයේ තියෙන ලෞක වරප්‍රසාද ටික තමා විසින් පාලනය කිරීම, තමා විසින් මෙහෙවීම තමයි අවශ්‍යතාව දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නොයෙක් දේවල් කරා. ඒකට බුද්ධත්වයේ සුදුසුකමක් තියෙනවා නේ. කවදාවත් ඒක ගන්න බෑ. බුද්ධත්වයේ සුදුසුකම් එක සම්පූර්ණ කර ගන්න ඕනේ. ඉතින් ඒක නිසා දේවදත්ත හාමුදුරුවෝ නොයෙක් විදිය දේවල් බැලුවා. ඉතින් බැලුවා බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාව මේ බුදුරජාණන් වහන්සේගේ බුදු කෙනෙකුන් විසින් අනුදන වදාරණ මේ ශික්ෂා නිසා තමයි බුදුහාමුදුරු මේ සංඝයා බුදුහාමුදුරු කෙරෙහි බැඳිලා තියෙන්නේ කියලා තමයි මේ කරුණු පහ ඉදිරිපත් කරන්නේ නේ. දන්නවනේ මොකද්ද? භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වා පංසකූලික විය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වා ආරණ්‍යක විය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වා වෘක්ෂමූලික විය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වා නිර්මාංශ විය යුතුයි කියන මෙන්න මේ කාරණා පහ. ඉතින් මේ දේවදත්ත හාමුදුරුවෝ සමාජයේ රටේ තුටේ ඇවිදින ගමන් සන්තාගාරක මිනිස්සු රැස් වෙන ශාලාවලට ගිහින් කිව්වා මෙන්න මේක තමයි හොඳ. මම මේක බුදුජාන විශ්වාසයට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාට පස්සේ බුදුජාන විශ්වාසය මේ පිළිගත්තොත් හොඳයි. නැත්තම් බුදුහාඳුරෝ හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ බුදුහාගේ බුද්ධත්වයේ වැඩක් නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් මිනිස්සු තුසාර පිස්සක් ආවා. ඉතින් ඉදිරිපත් කරනවා බුදුජාන විශ්වාසය ප්‍රකාශ කළා. කැමති කෙනෙක් ඒවා කරන්න අකමැති කෙනෙක් ඒ මේ බුදුහාජාන් වහන්සේ දේශනා කරපු විනය මාර්ගයක් තියෙනවා. ඒ විනය මාර්ගයට අනුව ජීවත් වෙන්න කියලා. එතනදී නිස්සද්ද මෙතන මේ හාමුදුරුවෝ යනකොට මෙතන හිටපු අලුත පැවිදි වෙච්ච තරුණ පැවිදි වෙච්ච 500ක් නැගිටලා ගියා. කාත් එක්ක දේවදත්ත හාමුදුරුවෝත් එක්ක. ඉතින් ඊට පස්සේ ඒ 500 දෙනා ගියාට පස්සේ බුදුහාජාන් වහන්සේ තාම කරුණාවෙන් දේශනා කළා. මේ සරිත් මුගලන් දෙනවට අලුත පිටිති ළමෙක්ට අම්මගේ රැකවරණය නොලැබුණොත් කිරින නොලැබුණොත් විනාශ වෙනවා. පසු පැටියත් එහෙමයි අලුත හැදෙන පුංචි පැලේකුත් ඒ වගේ. ඒ නිසා මේ ධර්මයට අලුත ආපය මේ ඉක්මනට පහදෙනවා. ඉක්මනට පහදෙනවා. ඒ නිසා කියලා කර්ම අවබෝධ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අදාළයි. ඊපස්සේ උන්වහන්සේලා දෙනම වැඩම කළා. වැඩම කළපු වෙලාවේදී දේවදත්ත හාමුදුරුවෝ යන ගිහිල්ලා ඒ පිරිසට අමතලා කිව්වා තව ටික දවසක් යනකොට දේව සැරියුත් මුගලන් දෙනමත් එනවා කියලා කිව්වා. වැඩි කාලයක් යන්න කලින් එනවා කියලා කිව්වා අර පිරිස. එහෙමයි නේද? ඊට පස්සේ මේ ටික වෙලාවක් යනකොට මෙන්න ටික වෙලාවක් යනකොට මේ දෙනම වැඩි. ඊට පස්සේ කිව්වා එහෙනම් බොහොම හොඳයි. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේ සංඝයාට දේ දැන් මෙයා බුදු වෙලානේ. දැන් බුදුහාමරත් එහෙම කරනවා. සාරිපුත් මුගලන් දෙනම හරි අනුරුද්ධ මහරහතන් වහන්සේ හරි ඒ වගේ විචිත්‍ර ධර්මපදික මහාපච්චයන් ආනන්දර වගේ මහාකාශ්‍යප මහන්සේලා වැඩි හිටියොත් බුදුරජාණන් වහන්සේ අත් වශයෙන්ම මේ ධ්‍යාන සමාපත්තිය සම්බන්ධයෙන් උන්වහන්සේලාට කියනවා සංඝයාට ධර්ම දේශනා කරන්න. ඉතින් මෙයාත් ඒ විදිහට මේ හිතින් බුදු වෙලා හිතින් ක්‍රියාවෙන් නෙමෙයි මෙහෙම කිව්වා. එයාගේ ඉන්න ප්‍රධාන ශ්‍රාවකයා තමයි මේ කෝකාලික. කෝකාලික භික්ෂුව කිව්වා මේ ඔබ කරන්න එපා කිව්වා. ඕක නම් කරන්න එපා කිව්වා. තුන් විටක් දක්වා කියනවා මේ කරන්න එපා කරන්න එපා කියලා. ඒනට ඒක පිළිගන්නේ නැතුව බණ කියන්නේ දෙනවා. ඉතින් පස්සේ සරියුත් මුගලන් දෙනවා ධර්ම දේශනා කරනවා. මුළුමැදාග පිළිසිඳි ඉතින් මේ අපි අලුත ධර්මයකට ආවම අපි මුලා වෙන හැටි ඒ තුල මෙයා වෙන හැටි ඔක්කොම දේශනා කරනවා. අර දින දින ධර්මදේ දැන් මෙයාට සමාධියක් නැද ඔක්කොගෙම පිරිහිලා හැබැයි කලින් තිබුණා. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ දුස්සීලෙක් නෙමෙයි. දේවදත්ත හාමුදුරුවෝ සතර පරාජිකාව වෙන කිසි දෙයක් කරන අන්තිමේට එකක් කළා සංඝාය ශේෂයක් කළා මේ සංඝ බෙහෙදේ කියන්නේ. හාමුදුරුවෝ මේ දුස්සීලෙක් නෙමෙයි. දුස්සීල කියන වචනේ කියන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ මේ අර 500 කරුණ දෙනවා නැගිටලා අර දෙනව නැගිටලා යනකොට ඒ දෙන වහන්සේ ඊට පස්සේ මේ 500ත් නැගිටලා ගියා. ඊට පස්සේ කෝපාලගේ භික්ෂුව වැලි මිටින් අනිනවා. අර දැන් හොඳට ගොර ඇද නිදිනේ මොන ධ්‍යානයක් නැද්ද වැලි මිටින් යනවා කතා කරලා බලනකොට ඔක්කොම යනවා. අන්න ඒ වෙලාවේ තමයි ලේවමයි දාන දරා ගන්න. ඉතින් මේ 500 දෙනා අපෝ බුදුජානන් වහන්සේ ළඟ වැඩම කළා. ඊපස්සේ අන්න ඒ වෙලාවේ ඉඳන් බුදුජානන් වහන්සේ මෙන්න මේ මහා සාරූපම සූත්‍ර දේශනාව කරා. ඒකේ පළමුවෙන් කියනවා සාරත්ත සාරත්ති සාරත්ත ගවේසි සාරත්තම් පරිේශමාන කියන වචන තුන පාවිච්චි කළා. ඒ කියන්නේ සාර කියලා කියන්නේ අරටුට. සාර කියන්නේ අරටුවට. අරටුවක් අවශ්‍ය කෙනා ඒක හොයන්න ඕනේ. හොයන්න ඕනේ. ඒක හොයාගෙන යන්න ඕනේ. ඉතින් මෙහෙම හොයාගෙන යනකොට එයාට තියෙනනේ සුතමේ ඥානය කියලා අරටු තියෙන්නේ මේ වගේ දස්වල කියලා එහෙම හිතාගන්නේ. ඉතින් එහෙම අවබෝධයක් නැත්තම් එයා මොකද කරන්නේ? ගහක් ළඟට ගිහිල්ලා මේ ගහේ කොළ ටික මල් ටික ගෙඩි ටික ඔක්කොම කඩා ගන්නවා. කඩාගෙන එනවා. මොකක් කියලාද? අරටුව කියලා. තංකින් මඤ්ඤත බික්කවේ උඹලා මොනවද මහන්නේ හිතන්නේ අරපෙන් කරන්න ඕනේදී මේ ටිකෙන් කරන්න පුළුවන් නෝ හේතම් බන්තේ කරන කරන්න බැහැ හොඳයි තවත් කෙනෙක් අරටුවක් සොයාගෙන යනවා අරටුවක් සොයාගෙන ගියාට පස්සේ අහනවා ඒ පුද්ගලයා මොකද කරන්නේ මේ ගහේ තියෙන පොත්ත ගලවගෙන පොත්ත ගලවගෙන ඇවිල්ලා එයා හිතනවා මේක අරටුව කියලා ඒ අරටුවෙන් කරන දේ යාට කරන්න පුළුවන් බැහැ තවත් පුද්ගලෙක් ඉන්නවා ගහට ළඟට ගිහිල්ලා මල් කොළ ගන්නෙත් නැහැ පොතු ගන්නෙත් නැහැ පොත්තත් එලයක් අතර තියෙනවා පොඩිසියුම් පටලයක් නේ වතුරේම ආහාරයේ වැඩිපුර ගෙනියන්නේ නේද හත් ඒ කියන්නේ කියනවා කියන්නේ ඒ සියුම් පටලිය සුඹුල කියලා දෙන වචනේ පාලි මේ සිංහල අර්ථේ ඒ පාටක පප්පටිකම් කියලා තියෙන පාලි වචනේ එතකොට ඒ කාරගෙන යනවා මොකක් කියලා හිතාගන්නද අරටුව කියලා අරටුවෙන් කරන දෙයට එකින් කරන්න පුළුවන්ද බෑ තවත් පුද්ගලෙක් යනවා ඊළඟ මේ ගහේ කොළ මල්ගිරි ඒව ගන්නෙත් නැහැ පොත්ත ගන්නෙත් නැහැ සිවිය ගන්නෙත් නැහැ එයා එළය ගන්නවා ඒ කියන්නේ අරටුවත් සිවියත් අතර තියෙන කොටසක් ඒ එළය ගන්නවා එළය අරගෙන එනවා අරටුව ගත්තා එයාට පුළුවන් දෙයකින් කරන්න අරටුවෙන් කරන දේ කරන්න බෑ අනිත් එක නා ගිහිල්ලා අරටුව කොළ ගන්නෙත් නැහැ පොතු ගන්නෙත් නැහැ මේ සිවිය ගන්නෙත් නැහැ එළය ගන්නෙත් නැහැ එයා අරටුවම ගාගෙන එයාට අරටුවෙන් කළ යුතු දේ කරන්න පුළුවන්ද පුළුවන් මහණනි අන්නේ වගේ මේ වික්කවේ මහණී වගේ මේ ශාසනයේ සද්දාගාරස්ම අනගාරියන් මේ ශ්‍රද්ධාවෙන් පැවිදින සමහර කුරු පුත්‍රයෝ මේ ශාසනය තුල වෙන අය මේ ශාසනයට ලැබෙන අලාභ සත්කාරනේ ලැබෙනවා නේද අපිට මේ සල්ගන්නේ මොන නිසා පින්නතුන් අපර සලකන්නේ මොන නිසා පැවිදිලා ඉන්න නිසා සාමාන්‍ය බල සූත්‍රයක් කියලා ඇලස්සන සූත්‍ර සාමාන්‍ය බල සූත්‍රේ එතකොට සමහර කෙනෙක් රණිත් ඔක්කොම ඉදිරියේ යන්න තියෙන පිරවරු පියවරවල් සියරම අමතක කරලා මේ ලාභ සත්කාර සඳහා පවණ තමන්ගේ සකලයිද කටයුතු කරගෙන මේක තමයි ශාසනය කියලා හිතාගෙන ඉන්නවා මේක තමයි නිවන් දකින ක්‍රම පන්සල් හදපුවාම මේවා කරපුවාම මේවා කරපුවාම මේවා කරපුවාම මේවා කරපුවාම අපිට නිවන් ලැබෙයි කියලා හිතාගෙන ඒක හරියට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා ඒක හරියට මහණෙනි අරටු හොයාගෙන ගිහිල්ලා ගහේ මල් කොළ ගත්තා වගේ බුද්ධ ශාසනයේ මල් කොළ පළ තමයි මොනවද ලාභ සත්කාර ඒක අවලස්සනද ගහවට අනවශ්‍යද ගහකට ඒක අනවශ්‍යද මල් කොළ පල පත්‍ර අවශ්‍යයි ශාසනයට අවශ්‍යයි හැබැයි ඒක නෙවෙයි පරමාර්ථය ගහ ලස්සන වෙන්නේ ඒකයි ලස්සන හොඳයි පන්සල් ලස්සන හදලා තියෙනකොට නේද ඒක තමයි නරකද ඒක බොහොම හොඳයි ඒක හොඳයි ඊට පස්සේ දෙවෙනි එක සමහර කෙනෙක් මේ ශාසනයට එනවා එයා ලාභ සත්කාර ගැන තැකීමකුත් නැහැ ඒවට ඒ වගේ පාඩු ඉන්න දෙනවා හැබැයි මම සීලය උපාදාන කරගෙන සිල්වත්කම ගැන තමයි ගොඩක් කතා කරන්න හිතන්නේ මතන්නේ රාග දේශ මොහ දුරු කිරීම ගැන නැහැ සංස්කාර ස්කන්ධයගේ මේ පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳ උපාදාන දුරු කිරීම හෝ යථා භූත ඥාණයෙන් තේරුම් ගැනීම හෝ ඒක ඇත්තරදලා මම සීලය පවරක් උපාදාන කරගෙන ඉතින් ඒ වගේ සමහර කෙනෙක් මේ ශාසනය ඇතුල් වෙලා එහෙම ඉන්නවා. ඉතින් එයාට පරමාර්ථය ලබා ගන්න බැහැ. ඉතින් ඒක පොත්ත, ගහේ පොත්ත. ඒ පොත්ත නිසා ලොකු හැකවර්ණයක් තියෙනවා නේද ගහට? ඒක අනවශ්‍යද පොත්ත? අවශ්‍යයි. ගහකට අවශ්‍යයි. ඒ වගේ සීලයක් අවශ්‍යයි. නමුත් ඒක නෙමෙයි පරමාර්ථය. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පොත්තත් එලයට අතර තියෙන සිවිය. සමහර කෙනෙක් මේ ශාසනය ඇතුල් වෙලා සීලය උපාදාන කරගන්නේ නැහැ. ඒකට උපේක්ෂාවෙන් එක දිහත් බලලා ලාභ සත්කාරත් උපේක්ෂාවෙන් බලලා මෙයා සමහර සමාධි සංඛ්‍යාත, ප්‍රධාන සංඛ්‍යාත, අභිඥා දෙලි කොට අල්ලගන්නවා. අහමේව ඥාන දසන මට විතරයි අපේ අනිත් අය නෑ. ඒගොල්ලෝ නිකන් ඔය කතා වෙන්නේ නටනටේන. අපි විතරයි මේක කරන්නේ, මං විතරයි මේක කරන්නේ, අනිත් අය වැඩක් නෑ කියලා අන්නේම අත්තුක්කංශේති පරවම්බිහි. තමන් උසස් කරනවා, අනිත් අය පහත් කරනවා. අපි විතරයි සීල් තියන්නේ, අපි ළඟ විතරයි බණ තියන්නේ. අන්නේම එහෙම අත්තුක්කංශණය කරනවා, පරවම්බනේ කරනවා. ඒක හරියට මොන වගේද? තියාතෝ පමජ්ජති. යායතන ප්‍රමාදේ. ඒය එතනින්ම නට්ටාමි විනාශයට මේකෙන් යන. ඒ බුදුරජාණන් වහන්සේ දේශන සමහර කෙනෙක් වගේ සාසනයට එනවා, සාසනයට ඇවිල්ලා ලාභ සත්කාර උපේක්ෂාවෙන් බලනවා, සීලයට උපේක්ෂාවෙන් බලනවා, සීලේ අර්ථය සලකනවා, සීලේ පරමාර්ථය සලකනවා, සමාධියත් ඒ කියන්නේ ඇත්තට විශිෂ්ට ඥා සමාධිය තුන්වෙනි කාරණේ මම කියවනේ දැන්. ඔව් සමාධිය තුන්වෙනි කාරණේ සමාධිය. ධ්‍යාන සමහර කෙනෙක් එහෙම මම විතරයි එක හිත එකෙන් ගෝහිතකන එතැයි විසිරිච්ච හිත එයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ එහෙම අත්ුක්කාංශනේ පරවම්බනේ කරනවා. ඔය හතරට එහෙම කරනවා. කියවන සූත්‍රය. මේ වෙලාවේ හැටියට තමයි මම කියන්නේ ඔක්කොම විස්තර කියන්නේ. ඒක උනන්දුවක් ඇති වෙනවානේ කියවන්නේ. ඊට පස්සේ හතරෙනි ගානේ අභිඥා. අභිඥා කියලා කියන්නේ දිව්‍යාංශුරති විඥාණය වේවා. ධ්‍යාන හෘදි විකූර්වන ඒව සඳහා හිත මෙහෙලා යා ඒ වගේන් හැසිරෙනවා. දේවදත්තහම එහෙමනේ හැසිරෙන්නේ. බුදුජානක මහසාර ඒකයි කියන්න ඕන නෝ දෙන්නේ. එහෙම හැසිරෙලා යායකින් ප්‍රමාද වෙනවා, ඒකෙන් ගිලෙනවා, ඒකෙන් මුලා වෙනවා. ඒකෙන් යා නට්ටන් විනාශයටම පත් වෙනවා. මහානිමි ගහකට එලය කියන එක අවශ්‍ය ද අනවශ්‍ය? ගවේ ගහේ ශක්තියට අවශ්‍ය. ගහේ ශක්තියට අවශ්‍ය. හැබැයි සමහර ගස් තියෙනවා එලයක් නැහැ. දැන් අපි බලාත්වල තියෙනවා මේ පළු කියලා ගස් జాතියක් දන්නවා. පළු කියලා ගස් జాතියක් තියෙනවා. ඒ ගස්වල එලයක් නැහැ. පූංචි ගස් තියෙනවා. ඒ ගහ හැදෙන්න අන්තිමට එලයක් නැති වෙලා යනවා. ඒ වගේ ඉතින් සුස්ක විදර්ශකවත් කලාතුරකින් ඉන්නවා. සුස්ක විදර්ශකවත් කලාතුරකින් ඉන්න හොඳට සංසන්දනය කරලා බලන්න ඕනේ බුද්ධ වචනේ. නමුත් ගහේ ආරක්ෂාව සුරක්ෂිතභාවයට ඒක අත්‍යවශ්‍යයි, අවශ්‍ය දෙයක්. ඉතින් එතකොට සමහර කෙනෙක් ඒ එළය පිළිබඳව ඒ අත්වන විඥා පාදය කරගෙන ඒව හංගගෙන තියාගෙන ඉන්න මැණිකක් පොළොවට හැංගිලා තියෙන ওই හතර. තමන්ට ලාභ සත්කාර ලැබෙනකොට ඒක ගැන මේ උසස් වෙන්නේ නැහැ. අපිට විතරයි ලැබෙන්නේ, අනිත් අයට මොකුත් ලැබෙන්නේ නැහැ කියලා. ඒගොල්ලොන්ට දායක වෙන්නේ මොකුත් ලැබෙන්නේ අපිට විතරයි ලැබෙන්නේ කියලා අන්නේ. ඒ වගේ අත්ුක්කාංශනේ පරවම්බනේ කරන අනිත් අය පහත් කරස් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එකකවත් ලැග්ගගෙන ඉන්න එපා. මේවා දේවල් තමයි. නමුත් ඒකක්වත් උපාදාන කරන්න එපා. ඊට පස්සේ යන්දිසි කෙනෙක් මේ සියල්ලම අතර අරමුණ මොකද්ද? අරටුව ලබාගන්න. මොකද්ද චේතුම්? ඒත දත්ත මෙයන් බිකවේ, ඒතන් සාරං, ඒතන් පරිෝසාරං. මේක තමයි කියලා. මේ ශාසනය නැති වෘක්ෂයේ සාරය කියන්නේ මෙන්න මේක. අනිත් ඒවා ඔක්කොම තියෙනවා. ඒක ගහන්න අවශ්‍ය නැහැ, අනවශ්‍ය නැහැ. නමුත් ඒක නෙමෙයි අපි අරමුණු වෙන්න ඕනන්නේ. මෙන්න මේ සාරයයි. ඉතින් ඒක නිසා අපිත් මේ ඔක්කොම කරන්න ඕන කොයි වෙලාවකද? මගේ චේතෝ විමුක්තිය ඇති වෙන මට මේ කෙලෙස් සියල්ල පරිනිර්වාණය වෙන කොයි වෙලාවේද? ඒ සඳහා තමයි මම මේ ඔක්කොම කරන්න කියලා තමන් හැම වෙලාවෙම හිතා ගන්න ඕනේ. ගෙදරින් ඉන්න සතෙකුට කෑම දුන්නා. ඒ හැම එකක්ම විදර්ශන ප්‍රඥාව කරන්න පුළුවන්. හැම එකක්ම කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ගෙදර සතෙක් ඉන්නවා නම් ඒ සතා පිළිබඳ විදර්ශන කරනවා. මේ සතා අපේ තුම බල්ලෙක් කියලා. මේ සුනකයා බල්ලා. සංසාරගත ජීවිතේ බලපුවම මෙයා රජ වෙලා ඉන්නත් ඇති. චක්‍රවර්ති වෙලා ඉන්නත් ඇති. පැවිදි වෙලා ඉන්නත් ඇති. ප්‍රාදේශීය රජ වෙලා ඉන්නත් ඇති. මහා බ්‍රහ්ම වෙලා ඉන්නත් ඇති. මේ ලෝකයේ තියෙන සියලු උසස් දේවල් ලබාගෙන තියෙනදී නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණේ නැහැ, කල්යාණ ධර්මයක් ලැබුණේ නැහැ, කල්යාණ මිත්‍ර අනුගමනයක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් හතර කකුල් හතරෙන් ඇවිදින නිතරම පාප විතරක බහුල කොටයක් තාව සතෙක් හැටියට ඉපදිලා ඉන්නවා. මටත් මේ ධර්මයේ නැති වුණාට, කල්යාණ ධර්මයේ නැති වුණොත්, මගේ ප්‍රතිපත්තිය නැති වුණොත් මටත් මෙතෙන්ද යන්න පුළුවන්. දැන් මම මේ සතාර කෑම ටිකක් දෙනවා. දෙන්නේ කරුණාවෙන්. ඔබගේ කුසගිනි නිවේවා. ඒ වගේම ඔබට කවදා හරි සත්පුරු ශාස්ත්‍රයක් ලැබේවා, කල්යාණ ධර්මයක් ලැබේවා. ඉතාම ඉක්මනින් ඕකෙන් නිදහස වෙලා චේතෝ මිත්‍යේ පැමිණේවා කියලා දායද දෙනවා කෑමට. අන්න ඒකේ භාවනා දෙකක් තියෙනවා. විදර්ශනා එකක්. ඇයි අන්තිම තව තව තවත් එහාට කරන මේ කෑම ටික කියන්නේ මම මේ දෙන කෑම ටික. පඩවියා පොතේජෝවාය. වන්නගන්ධ රසෝම. ඉතින් මේ බල්ලා කියන්නේ තේ ගන්න කෑම දන්නේ නැහැ බල්ලා ගෙන්නට යනවා කියලා. බල්ලන් ඇඟ දන්නේ නැහැ කොහොමද දන්නේ හිත විතරයි. චෛත්‍යචෛසික ධර්ම කොටසක් පමණයි. ඉතින් ඒක නිසා මේකේ මම වගේ කියලා ගන්න දෙයක්වත් නැහැ. කියලා එහෙම විදර්ශනා තව ගැඹුරට ඕන නම් ඉතින් මුචර ගොඩක් ඕන ටිකක් අපිට ටිකක් කරන්න. මුලින් දෙකක් කරනවා. කරුණා උපදවන, එහෙම උපදවන, එහෙම කරන්න පුළුවන්. ඒක මහත්ඵලයි මහානිසංසය. අන්න ඒවා තමයි විදර්ශනා ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ. ගෙදරක ජීවත් වෙනකොටත් එහෙමයි. Tamanda hita ayat ahita ayat ක්‍රියා කරන විදිහෙන් නිතරම අපේ හිත වෙනස් වෙනවා. එතකොට නිතරම හිතන්න ඔන්න විදර්ශනා කරන්න. මොකද නැත්තම් ඒ ක්‍රියාවලිය තුල අපිට අපි හිතමු අපි ගෙදර ඉන්නකොට කවුරු හරි මොනවා හරි දෙයක් කියනවා හරි කරනවා. ඒකෙන් අපි හිත නරක් වෙනවා. නරක් වෙනයි කොයි පුද්ගලයාට අපිට දේශයක් උපදිනවා නේ. උපදිනවා. උපදිනකොටම අකුසලයේ වෙලා ඉවරයි. අකුසලයේ වෙලා ඉවරයි. දැන් ඒකද මොකද කරන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටීයති. කාට හරි පුළුවන් නම් තමන්ගෙන් කෙරිච්ච අකුසල කර්ම කුසල ධර්මෙන් වහලා දාන්න. වහලා දානවා කියන්නේ ඒකේ තේරුමක් තියෙන හොඳට බලන්න. දැන් අපේ අර විදිහේ අපේ ගෙදර ඉතින් අපි සාමාන්‍යයෙන් ස්වාමියා හරි භාර්යාව හරි දරුවෝ හරි මව්පියෝ හරි අවුරු කෙරේ හරි අපිට පටිගයක් තරහක් ඇති වුණා ගැනීමට අකුසලිය වෙලා ඉවරයි. එතකොට දැන් මේකට අපිට මොකද? ඊහැමයි අපිට පුළුවන් ඒකේ ප්‍රවෘත්ති විපාකේ දැන් ඒ වගේ නම් ඇත්ත වශයෙන්ම ඒ වගේ එකක් වුණාට ඒකෙන් ජනක කර්මයක් නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් අපිට උප්පත්තියක් ලබා දෙන්නේ නැහැ. නමුත් ඒක ප්‍රවෘත්ති විපාකයක් ලැබෙනවා. ප්‍රතිජාත්මයක අපට චිත්ත වේදනා වගේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒක අපිට නැත්නම් ඒකේ බලය නැති කරලා දාන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක යට කරලා දාන්න පුළුවන්. තනකොළ ටිකක් වලට මහා විශාල කළු ගලක් දාපුවම මොකද වෙන්නේ තනකොළ ටික? ආයෙක නැගිටින්න බෑනේ. අන්න ඒ වගේ ඒ කර්මය එතන විදර්ශනා කරන්නේ. අර චෛසිකයත් එක්කම අනුතුරු චෛසික උපදවන්න ඕනේ මොකද්ද? විදර්ශනා ප්‍රඥා. ඒක අර කොණු අර අරකට වඩා කුසල බලවත් කුසලයක් මොකද්ද? ආ මේ පුතා කියන්නේ පටවියාපෝතේ කියලා. මම කියලා නැහැ මග ළඟ වෙන්න පුදුනේ. එයා කිව්වෙත් නෑ මට අම්මා වෙන්න කියලා. ඉතින් අපි මෙහෙම වෙන්න පුදුනා මේ සංසාරේ හැටි පටවියාපෝතේ ජීවවලන යැත්තද මම මේ පටවියාපෝතේ ජීවවල චිත්තචෛසික ධර්ම සමූහයක් මේ වැඩ කරන්නේ. ධාතු කොටස ආයතන ටික. ඉතින් ඔයගොල්ලෝ මම මොකන්ද ඔය හිතන්නේ කියලා. එතකොට අරට වඩා බලවත් කුසලයක් තමයි පුදුනේ. අන්න එහෙම තමයි පොහුදුන් ජීවිතේ මේ ගමන යනවා නම් පින්නතුන්ද ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් අනුගමන කරගත්තාම ඉතාම සතුටුයි. ජීවිතේ සතුටුයි කියන්නේ ඇත්ත වශයෙන්ම සියල්ල දැක දැක බල බල අත්හැර නිස්සරණය කරගෙන තමයි ජීවිතේ ගියන්නේ. ඒ මොහොතේ නමවත් බය වෙන්න දෙයක් නැහැ. මැරෙන්න බය වෙන්නේ නැහැ. මෑන් මැරෙන්න බය වුණා නම් කවුද දන්නවද මැරෙන්න බය වෙන්නේ? පුද පූජාවල වැඩක් නැහැ. මල් පහන් පූජා කරන එක වැඩක් නැහැ. අම්මර තාත්තට සලකන එක වැඩක් නැහැ. සිල් ගුණ පුරන එක වැඩක් නැහැ. එලවක් නැහැ. මෙලවක් නැහැ. පිම්පව කියලා දෙයක් නැහැ. සිල් ගුණ පුරන උත්තරමයි නැහැ. ලෝකේ සියල්ල අවබෝධ කරගත සර්වඥවරු නැහැ කියලා හිතනවා නම් අන්න ඒ කට්ටිය තමයි බය වෙන්නේ නැහැ. හැබැයි අපට ඕක තිබුණාට ඒක නිකන් අර වතුර දැල් උඩ ඇවිල්ලා යට යනවා වගේ තමයි අපේ ළඟ තියෙන්නේ. මේක එක්ක උඩම තියාගන්නවා නේ. ආ ඒ නිසා ඔය මානසිකාරයන් ජීවිතේ පුරුදු කරගත්තාම හැම වෙලේම. දැන් ගෙදර තියෙන මම මේ සාමාන්‍ය දෛනික ජීවිතේ මේ කියන්නේ. ගෙදර තියෙන මොනවා හරි තින් මේ මෙහෙනම් රටේ බඩු ඉච්චර වටින්නේ නැහැ නේ. අපේ රටේ මොනතර බෝධිලුකුත් වටිනවා. තේරුණා? ඉතින් මොන හරි එතකොට දොරක ස්විච් එකක් හරි මොන හරි එකක් එනකොට කඩලා තියෙනවා. එතකොට මොකද හිතෙන්නේ? මොකද අපිට මොකද මේ වෙලාව ඇති වෙන්නේ හිත? ඇත්ත වශයෙන්ම කියන්න බලන්න. අයියෝ කිසි අගයක් නැ මේ ළමයින්ට නැත මේ භාර්යාවට මේ ස්වාමියාගේ වැඩ ওই විදිහමයි ඔයාගේ වැඩ. මම අහවල්ලේ කළ අහවල්ලේ වුණාම දිගට. එතකොට එහෙම හිතන්න එපා. එහෙම එනකොට එහෙම හිතුවොත් අපිට මේකෙන් ගැලවෙන්නේ නැහැ. කිසි දෙයකින් ගැලවෙන්නේ නැහැ. හිතන්න. ඉසරම තමන් පරිසම් වෙන්න ඕනේ. තමන් පරිසම්. හිතන්න මේ ඔක්කොම භාවනා. මේ මං කියනවා සේරම භාවනා. හිතේ අපේ බෝධිපාක්ෂික ධර්ම වඩන ක්‍රම මම කියන්නේ. එතකොට හිතනවා. ඇත්ත වශයෙන්ම මේක මොකද්ද? මේක මේ පටියකට තියෙන මේ දමං ප්‍රයෝජනේ පිස මේක නිසා මම මේක ලොකු බැඳීමක් ඇලීමක් තීමක් වෙනත් වශයෙන් මේක නැති වෙන මේ කොච්චර කාලකින් නැදද තවුරුදු 50කින් 60කින් 70කින් 100කින් මේක නැති වෙන ඒක තමයි දැන් මේ මොනේ තවුරුදු 100කින් වෙන එක නැත්නම් 50කින් වෙන එක 20කින් වෙන එක මේ වුණා මම මේකට කේන්ති ගන්න මේකත් නැති වෙනවා මමත් නැති වෙනවා මියත් නැති වෙනවා ආමියත් නැති වෙනවා බාහිරයවත් නැති මේක දෙයක් නෑ නිස්සද්දෙල නිස්සද්දෙලගෙන සමහර කියනවා මේ මගේ ඇතුලේ මේ ස්විච් එක කරනවා දොර කරනවා මතු බෝතලේ කරනවා මොකක් හරි කියනවා මේක මෙහෙම හොඳයි කරන්න පුතාවදී කරන දේවල් නේ ඕක කරන දේවල් අපි මොකුත් සදාකාලික නැති වෙන දේවල් ඒ වුණා අපි අර පරිසරෙම පාවිච්චි කරන්නේ තියෙන දේවල් හොඳින් ඒකල මෙන්න මේ උපදේශය දෙන්න ඕනේ. පුත්තේ එහෙම නැත්නම් මහත්යාව මොන හරි අම්මේ තාත්තේ මොකක් හරි කියලා කරන හැම දෙයක්ම හොඳට කරන්න ඕනේ. ලස්සනට කරන්න ඕනේ. පිළිවෙලට කරන්න ඕනේ. අර පරිස්සමෙන් කරන්න ඕනේ. හැබැයි සියල්ල තුල තියෙන අනිත්‍ය භාවය දැක දැක කරන්න. මේක මොහොතෙන් වෙනස් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියලා. අන්න එහෙම උපදේශයක් දීපුවාම කොච්චර සතුට ගෘහ ජීවිතේ සතුටද දුකද එතකොට එතකොට එයා පුරුදු වෙන ඒ විදිහට එයාත් ඒ විදිහට පුරුදු කිසි දෙයක් සම්බන්ධව ඇලීමක් ඇති කරගන්නෙත් නැහැ ගැටීමක් ඇති කරගන්න අපි රහත් වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව රහතන් වහන්සේලාගේ ගති පුරුදු අපි පුරුදු කරන්නේ පාරමිතා පුරුණවා කියන්නේ ඒකට රහත් වෙනකම් බලාගෙන නැතුව ඒ ගති ශිරිත සිතුම් පැතුම් අපේ ජීවිතේට අපි පුරුදු කරගන්නවා සෝවාන් වෙලා ඉන්න කෙනෙක් දැන් එම තරහක් ඔයා අපි වගේ එහෙම හැසිරෙන්නේ. එයා දන්නවා කොහොමද මොකද්ද තරහක්ද එනවා. තරහකවතර ඒ විදර්ශන එයා මෙන්න එයා අනිවාර්යෙන් විදර්ශනා කරනවා. අනිවාර්යෙන් එයා ඒක විදර්ශනා කරනවා. සකදාගාම කියන ඊටත් වඩා අනාගාම අනාගාම කියනත් කරනවා. ඒක ආදන්නාසෙන් මුක් කරන්නේ කත කිච්ච කියන එක නිකාය කරන්න දෙයක් නෑ හිතෙන් කරන්න දෙයක්වත් නෑ කයින් කරන්න දෙයක්වත් නෑ නමුත් උන්වහන්සේලා ලෝකයට ආදර්ශය පිණිස අනුග්‍රහය පිණිස අපි කරන දේවල් කරනවා අපි කරන හොඳ දේවල් අපි කුසල් කියලා කරන ඒ දේවල් කරනවා ධ්‍යාන වඩනවා සමාපatti වඩනවා බණ භාවනා කරනවා අනිත් අය කුසල ධර්මයේ උත්සුක කරනවා විදර්ශනා පුරුදු කරනවා ඒ වගේ දේවල් කරා. අනේ දැන් උතර මතුන හින්දා මේ චුට්ටක් පුළුවන් කියලා දෙන්න අර මඤ්ඤණ නමඤ්ඤති කියන වචනේ තේරුම මඤ්ඤණ. ආ නමඤ්ඤණ කියන්නේ ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ditthi වශයෙන්, තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් හිතනවා. මඤ්ඤණ මඤ්ඤේති කියන්නේ හිතනවා කියන එක. හිතනවා. ඒ කියන්නේ විතර්ක කරනවා. විමර්ශනය කරනවා. හොයනවා. ඒකේ බලන්නේ මොන දෘෂ්ටියෙන්ද? මම මගේ අනේ සංකල්ප දිට්ටි වාසේ තණ්හා වාසේ උපාදාන වාසේ ඒවා පිළිබඳ හිතන අපි හැම දෙයක් ගැන මෙහෙම හැම දෙයක් ගැනම හිතන දැන් මේ බණ ගැනත් අපි හිතනවා මඤ්ඤණ හරුණානේ ඒක පිළිබඳවත් අපි හිතනවා ඉතින් හැබැයි ඒක ඉතින් අපිට ගොඩක් සසර ගොඩක් ගෙනියන්නේ ඉතින් අපිට ඇත්ත වශයෙන් මේක මේ ඒවට කියන්නේ ඇත්ත වශයෙන් කුසල ඡන්දය කුසල සම්බන්ධ අපි කියන්නේ මේක අරමුණම අපේ ප්‍රධාන අරමුණ මොකක්ද මේක අපි හිතුවේ නැත්තම් ඒක කරන්න බෑ. ඒ වගේ තමයි ගහේ මල් පොළ ගෙඩි නැත්තම් අර්ථයක් හැදෙන්නේ නැහැ. නේද? සම්මතයෙන් තමයි පරමාර්ථයට යන්නේ. රහතන් වහන්සේට විතරයි හරියට ඔක ඔය විදිහට දකින්නේ බලන්නේ. එතකන් අපිත් රහත් වෙනකම් මේ ටික ඔක්කොම කරන්න ඕනේ. මේ පාරෙන් පිටපරින් ඔක්කොම කියන්නේ ඔය මේ සසරට නෙමෙයි. පැවැත්ම පිණිසම නෙමෙයි. නැවැත්ම පිණිස. ඔය විදිහට ඒක හදන්න ඕනේ. එතකොට ඇත්ත වශයෙන්ම ජීවිතේ උපේක්ෂාව හොඳට පුරුදු වෙනවා. හැම දෙයක්ම දිහාවල යථාර්ථය දෙගෙන යථාභූතම් පජානාති හැමතැනම කියලා දෙන්නේ. ඒ සියල්ල යථාභූතේ ඇත්තනේ ඒකනේ නේද? යන්න ඒ එහෙම තේරුම් කරගත්තාම ජීවිතේ පහසුයි. ගොඩක් දේ ඕනේ නැහැ. තියෙන දේ තමන්ගේ වැඩ කරුටි කරගන්න පුළුවන්. කොයි වෙලාවේ මොන දෙයකින් කොයි විදිහට මේක වෙනස් වෙයිද නැති වෙයිද කියලා කියන්නේ නැහැ. නෑ අපි ටිකක් මෙහෙළු කරගෙන කියන්නේ. ඈයෙම මට පිස්සු හැදිලා තිබුණොත් එහෙම ඔක්කොම ඉවරනේ. නේද? නේද? ඈයෙම පිස්සු හැදෙනවා සමහර විට තේම හැදෙන ගන්නෑ. ඒ සමහර විට ඒ වගේ වෙන්න පුළුවන්. මේ ලෝකේ ඒ වගේ දෙයක්. මොහොතින් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ. නැති ආදරෝ ඒක කරන්නේ නැහැ. ඉතින් ඒක යා හොඳයි ඉතින් ආව. පරිබෝධ නැහැ. සාසනයට ඒකත් අවශ්‍යයි නේද? ඕ නැති මේක හැබැයි ඒක අවශ්‍යම කියලා එහෙම නෙමෙයි. අපි එහෙම ගත්තොත් අපි වැටෙන අන්තයකට. ඒවා ගැන අපි එච්චර ඇත්තට ඒ දේවල් කෙරෙනවා. තේරෙනවද? තමන්ගේ යුතුකම වගේම තියෙනවා. අපි ඒක කරන්නේ උපාදාන කරගන්න හොඳයි. අපි කාලයක් ඒවා කරන්න ඕනේ. මේ හාන්දරන මං කියන මමත් ඔච්චර කාලයක් කරා දැන්වත් ඒ වගේ අපි ශාසනය වෙනුවෙන් යම් කොටසක් අපි යුතුයකමක් කරන්න දැන් මේ පින්නතුන්ටත් මේ අපි ඇත්තට මේක දන්නවනේ මේක අපිට හොඳට තේරෙන නමුත් තමන්ගේ දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් භාර්යාව වෙනුවෙන් මව්පියන් වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යම් කිසි දෙයක් අපි කරන්න ඕනේ ශිෂ්ට සීලාචාර මිනිස් සම්මත මිනිස් අපි කරා ඒක කරලා ඊට පස්සේ ඒක ඒකම පවත්වාගෙන යන්න නැතුව ජීවිතේ අර ළිඳේ පතුලක් බලන්න ඕනේ. තේනවා? වතුර නිශ්චල කරලා මෙතෙක් කල් අපි ආව මේ කලබලකාරී මේ ළිඳ කැළඹු චේක නවත්තලා ළිඳේ පතුල බලන්න ඕනේ. බුදුජානක මහසීක ධර්මයේ නැමැති ආලෝකේ බලන්න ඕනේ පතුල. ඒතකොට ජීවිත පතුල පේනවා. අතින් ඉඳන් ඒක විමර්ශනය කරගන්න. ඒක ඉතින් ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් නේද දේවදත්ත හාමුදුරන්ට එනන්නේ කැමති කෙනෙක් එහෙම කරගත්තර ගමන්නේ නැහැ කියලා. ඔය දුතාංග කියන්නේ දැන් දේවදත්ත හාමුදුරුවෝ පහම කියන්නේ දුතාංග. තව දෙන දුතාංග තියෙන 13 තියෙනවා. ඒ මෙතනම ඇත්ත වශයෙන්ම කියන්නේ දුතාංග මස් මාස සම්බන්ධ නැහැ. අනිත් හතරම දුකාංග. දුතාංග ආරණිකාංගේ රුකමූලකාංගේ පිටපාතිකාංගේ. ඒ තුන ඒවත් දැනගෙන තියෙන එක හොඳයි. ඇත්ත වශයෙන්ම දැන් මේ මෑත කාලේ මේ ලංකාවේ බෞද්ධයන් ලෝකෙ නෙමෙයි ලංකාවේ බෞද්ධයන්. ලංකාවේ බෞද්ධ යන රටක ගිහිල්ලා ඉන්නවා ඒ රටවල වල. මේ බෞද්ධයන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ මේ ධර්ම විනය දන්නේ නැති නිසා. හේතුම වල ධර්ම විනය දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ. මේ මට ඉතින් ගොඩක් ලියන්නේ හිතුන අර පොත් බලපුවම ඇත්ත වශයෙන්ම කාලයක් තිස්සේ මේ දැනගතිදු භික්ෂුන් වහන්සේලා විසින් අනිවාර්යෙන් දැනගතිදු ධර්ම විනය දෙක භික්ෂු අධ්‍යාපනයෙන් ඈත් වීම ගිහියන් විසින් දැනගතිදු ධර්ම විනය කොටසේ ගිහි අධ්‍යාපනයෙන් ඈත් වීමත් නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඉස්සරහට මේ විදියට ගියොත් තවත් වැඩි වෙනවා. ඒක නිසා ධර්ම විනය ගැන ඔබ දැනීමක් තියෙනවා හොඳයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ඉතින් ක්‍රමයක්. උන්වහන්සේ ඉතාම නිදහසේ මානුෂීය නිදහසේ ධර්මයේ සීලය සමාධිය ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය කියලා කියනවා. හතර පාරාජිකාවෙන් පාරාජිකාව වෙච්ච කෙනාට පුළුවන් නැවත ඉහළට යන්න පුළුවන් අනාගාමී වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හැබැයි ප්‍රතිකර්මයක් ඒ වගේ තියෙන නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ ඒක පැත්තකින් තියෙනකෝ. අපිට සාමාන්‍ය බලපුවාම මේ දේවදත්ත හාමුදුරුවෝ එයාට සසර ගැලවීමක් තියනනේ. ආ දෙයකට ඒ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ පිළිගැනීම සහ චතුරාර්ය සත්‍ය පිළිගැනීම නිසා වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඉතින් ඒක නිසා මේ අපි පුළුවන් තරම් මේ බලන්න ඕනේ මේ ওই විදිහේ ක්‍රියාපිළිවෙත. අපි භාවනා කරලම මේ ඇත්ත වශයෙන් මේ පින්නතුන් දන්න සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගුව මේ ඒ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වඩන එක අපි කරන්නේ නේ. එතකොට මේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල දෙන එක ධම්මවිචේ සම්බුද්ධංගය කියලා. මේ ඒක තමයි කරන්නේ. ධම්මවිචේ සම්බුද්ධංගය තමයි අපි මේ වඩන්නේ. ඉතින් ඒ වගේ අපි එකින් එක ඒ කියන්නේ හැම ක්‍රියාවලියකම නිතරම සිහි නුවණ වැඩ. සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා නම් අපි අකුසලයක් කරන්නේ නැහැ නේද? දැන් සමහරවිට අපි කාගෙත් එකයි කාරණ කෑ ගහන තරහයන. පස්සේ කල්පනා වෙනවා අනේ මම එහෙම කරපු ඒ වෙලාවේ සිහිය තිබුණේ නැහැ. සතිය තිබුණේ නැහැ. නුවණ තිබුණේ නැහැ. පස්සේ යන සිහියයි නුවණ නැගිටට පස්සේගෙන හැබැයි මම කියන්න ඕන දෙයක් තමයි නමුත් ඒක මෙහෙම ගොරන් ඊට වැඩි හොඳයි. ඒ වගේ නේ. හැබැයි සතිය ඒක නිසා හැම වෙලාවෙම අපේ හිතට පුරුදු නැහැනේ. ඒක නිසා අනාදිමත් සංසාරේ අපිට එහෙම පුරුද්දක් නැහැ. දැන් පුරුදු කරගන්න. භාවනා කරලා මේ එතෙන් දෙනකන් රහත් වෙනකන් ඉන්නේ නැතුව එදිනෙදා දෛනික ජීවිතේ ක්‍රියාවලිය සකස් කරගන්න ඕනේ. සිතුම් පැතුම් වශයෙන් දේවල් දකින්න බලන හැටි මේ විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න තමන් කරන දේවල් විදර්ශනා දැන් ප්‍රමාණ හොඳ දේවල් ගොම මාන්නයක් ඇති වෙනවා. ආ මම තමයි ඒක කරේ කියලා. එතකොට සිහිය තියෙනවා. සිහිය සාමෝණ තියෙනවා. ඇයි එහෙම හිතන්නේ? මොනවද ඒ තියෙන්නේ? මොනවද ඒ කරේ? තමන්ගෙන් අහන්නවා මොනවද එහෙම හිතන්නේ? මම මේක කළා මම කළා එහෙම හිතන්නේ. තමන් එනවා එහෙම එනකොටම කී අහන්නවා තමන්. ඇයි එහෙම හිතන්නේ? මොනවද ඒ පටිරාවෝ තියෙජෝ ආය මොනවද ඒ කරේ මොනවද ඒ හිතන්නේ කියලා කිව්වම ලැජ්ජා වෙනවා හිත. ලැජ්ජා වෙනවා හිත. ඉතින් ඒක නිසා එහෙම පුරුදු වෙනුන් සිතුම් පැතුම් වශයෙන් චරිතවල වෙනසක් ඇති කර ගන්න ඕනේ. ධර්මය අධ්‍යයනය කරන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම දැන ගන්න ඕනේ. ඒවා මනස වර්ධනය කර ගන්න ඕනේ. සිහිනුවන පවත්වා ගන්න ඕනේ. එතකොට ඉතින් කිසි වෙලාවක මැරෙන්න බෑ නේද? ඒ ටික කරන්න මැරෙන්න බෑ නේද? ගෙවල් මාරු කරන්න ඕනේ නේද? තේරෙනවා ගෙවල් වල මේ ගෙදර කබල් වුණාම ඊපස්සට වෙන ගෙයකට යනවා නේ. ඒ වගේ දැන් මේ කබල අංගනකොට හොඳ ලස්සන ගයක් හදාගන්න දෙයක්ද මාරු වෙනවා ඒකේ. මේක තිබ්බ කරදරයක නැති කර ගන්නවා නේ නේද? අන්න ඒ වගේ හිතා ගන්න බය වෙන දෙයක් නෑ. ඇත්ත වශයෙන්ම සිහි නුවණ දෙක තියෙනවා නම් බුද්ධ ශ්‍රාවකෙකුට මරණයට බය වෙන දෙයක් නෑ. තේරුණා? එහෙනම් දැන් හරි නේද වෙලා? නේද? දැන් වෙලා හරි. හොඳයි එහෙනම් සිල් සමාදන් වෙන්න සාදුනාදයක් පත්තලා. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංච සීලං සාදුකං සුරක්ෂිතං තත්වාපමාදේන සම්පා තිසරණේන සද්ධිං ආජීව අට්ඨමක සීලං සාදුකං සුරක්ෂිතං තත්වා අප්පමාදේන සම්පාදේත. පින්නතුනි, දැන් අද දවසේදීත් කල්පනා කරගන්න මේ පින්නතුන් මේ දින කීපේ මුල්ලේදීමත් අද දවසේදීත් පින්නතුන් ලෝකේ විරළව පහළ වෙන ලෝතුරා බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශනා කොට පදාල අන්දන වදාළ ඒ උතුම් සත්‍ක්‍රියා මාර්ගය සංසාර විමුක්තිය සඳහා ගෙවන ජීවිතයේ සුවපත් කර ගැනීම සඳහා අවබෝධයෙන් ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය කරන ව්‍යායාමයක්, ක්‍රියාමාර්ගයක්, සිතිවිලි සමූහයක්, වචන සමූහයක් තම තමන්ගේ ජීවිත තුළින් තමන්ගේ කල දෙන්නට මේ ජීවත් වෙන කාය තුළින් සිත තුළින් සිද්ධ කරගත්තා. ඒ වගේම දවස පුරා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් චිත්තේ ඒකාග්‍රතාව, විදර්ශනා ප්‍රඥාව සඳහා මූලික පාදක වන ආනාපාන සති භාවනාව තුළ තමන්ගේ අභිමත භාවනාවන් සිද්ධ කරගත්තා. සිත වැළුවා, ධර්ම සාකච්ඡා කර ගැනීමෙන් බෝධිපාක්ෂික ධර්ම බොහෝ ගාණක් වර්ධනය කරගත්තා. මුල දවස්වලදී මම මතක් කරපු හැටියට ගෙදරින් පුට්ටක් වුණාම පන්සලට එන්න ඕනේ කියලා, ඒ ගමනේ පියවරෙන් පියවර අපි ළඟා වෙන පන්සලට, ඒ වගේ අපි ආසවක්ය සඳහා, චේතෝ විමුක්තිය සඳහා, භව දුක අවසන් කිරීම සඳහා, ඉපදීම අවසන් කිරීම සඳහා, සංසාර සැරිසැරීම අවසන් කිරීම සඳහා ආර්ය මාර්ගයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ සුපරිසුද්ධ වූ මාර්ගයේ ගමන් කිරීම, මොහොතින් මොහොත අපි ගමන ආරම්භයේ සිට විහාරස්ථාන ළඟා වුණා වගේ අපේ ජීවිතයත් මොහොතින් මොහොත ළඟා වෙන්නේ නිවනට. ඉතින් මේ විදිහට හිතාගෙන තමන්ගේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට සියල්ල සිද්ධ කරනවා. ඒ ගමනත් ඇත්ත වශයෙන්ම නික්කම්ම පාරමිතාව, නික්මීමක්. ඉතින් ඒක නිසා මේ දවස කීපය තුළ සිල් සමාදන් වීමෙන්, හිත කය වචන සංවර කර ගැනීමෙන්, ඒ වගේම වන්දනමාන කර ගැනීමෙන් මේ සීල ආකාරයෙන් පින්දුන ගොඩා පින් සිද්ධ කරගත්තා, කුසල ධර්මයන් රැස් කරගත්තා. සමාදන් වූ සීලය තමන් පුළුවන් හැකියතා වලට යාජී වට්ටමක සීලය තමන් ආරක්ෂා කරගන්න ඕනේ. විශේෂයෙන් වචනේ තම භයානකයි. ඒ නිසා තමයි වචනේ ආජීව අට්ඨකම සීලේ විරති තුනම ඇතුළත් වෙන හැටියට, අෂ්ටාංග මාර්ගයේ විරති තුනම ඇතුළත් වෙන හැටියට මේ සීල සංවරය ඇති කරගෙන තිබෙන්නේ වචනෙන් තමයි ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ සීලයෙන් ඒ වචනේ පරිස්සම් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා කල්පනා කරගෙන අද දවසේ ප්‍රභාම සිද්ධ කරගත්තු උදාරුම ශක්තිය ලෝක සාසනාදී ගෘහීත සියලු ඉෂ්ටකාමී පින් කැමැති සම්බන්දෘෂ්ටික දෙවිවරු පින් අනුමෝදන් වේවා. දෙවියෝ දෙවියන්ගේ ඓශ්වර්ය දිනු කරගනිත්වා. දෙවියෝ නිර්වාණය සඳහා අවශ්‍ය මාර්ග සාදා ගනිත්වා. දෙවියෝ බුද්ධ ශාසනය සත්පුරුෂ කල්යාණමත්වය තපවත් අපේ දූදුරු ආදින්නත් ආරක්ෂාව සලසලා දීලා අනුග්‍රහ දක්වලා අපේ ආර්ය මාර්ගය සකස් කරගෙන දෙවියෝ සහභාගී වෙත්වා. දෙවියන්ට මේ අපේ පුණ්‍යානුමෝදනාවෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා කියන අදහසින් දෙවියන් පින් අනුමෝදන් කරමු. එත්තාවතා චරම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චරම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සංසාරගත ජීවිතයේදී මේ ජීවිතයේදී යම් ඥාතුරු කොටසක් විතරු කොටසක් කිම් බලාපොරොත්තුව සංසාරගත ජීවිතවල එයත් ඉන්නවා නම් ඒ ඇත් මේ තින් අනුමෝදන් වේවා මේ විහාරස්ථානයේ සඳහා ආදාර උපකාර කරලා යම් පිරිසක් මේ ගින් ඉන්නවා නම් එයත් අදත් පින් ලැබේවා මේ පින්තුන් හැම දිනාටම මේ කටයුතු සාර්ථක කරගන්න ආදාර උපකාර කරන සියලු කල්යාණ මිත්‍රයන්ගේ දන්පැන් සපේන සියලු දෙනා නමින් පරලොස ප්‍රඥාතින්දත් පින්වත්පත් වේවා භවගාමී ජීවිතය අපේ මිය ගියා වූ ඥාතින් මේ පුණ්‍ය ආනුමෝදනාවෙන් සසර ගතමින් ඉතරව අප්‍රමාදීව උතුම් නිර්වාණ ධර්මයෙන් සැනසීම ලබා ගනිත්වා කියන කරුණා අධ්‍යාසයෙන් මියගේ ඥාතින්ද පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම අපි සිද්ධ කරගත්තා උදාර පුණ්‍ය ශක්තිය මේ සියලු කටයුතු සඳහා කල්යාණ මිත්‍රත්වයෙන් මහත් කරුණාවෙන් කැපවීමෙන් පින්නතුන සහයෝගය දක්වන මෙම විහාරස්ථානයේ මේ ආරාමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු නේවාසික සියලු මහා සංඝ රත්නයට පින්නතුන්ගේ සංවිධායක සභාවට එවැගේම මේ වෙනුවෙන් දන්පැන් සපයමින් ඔය විදිය දෙහැත් ගිලම් ප්‍රසාදී පූජා කරමින් කටයුතු කරන සියලු දායකකාරකාදීන්වත් මේ අවස්ථාවට සහභාගී වී ඇතන්ටත් මේ අත්තන්ගේ මෞදමපිය දූදර ස්වාමී පුත්‍ර භාර්ය ආදී සියලුම ඥාතිතයි සීන්ටත් සියලුම කල්යාණ මිත්‍රයන්ටත් මේ පින්වත්පත් වේවැය සෑම දිනාටම සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා උතුම් සර්වඥ සම්මා සම්බුද්ධ ජාන මහන්සියගේ පරම කරුණායිරියානික ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ද අප්‍රමාදව ලැබේවා හැම දිනාටම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වර්ධනයෙන් ලබාගත් ජීවිතය සරු කරගෙන වාසනාවන්ත කරගෙන සතර අපාදුකින් නිදහස් පරම සාමීරවාණ අවබෝධයේ පිණිස කටයුතු කරගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් අපි සෑම දිනාටම හේතු වේවා වාසනාව වේවා ධාර්මික ප්‍රාර්ථනා සම්පූර්ණ වේවා කියන අදහසින් ප්‍රාර්ථනා කරගන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං දෛවන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡං උපාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්ම පත්තේ ඉමිනාතේ සමිජ්ජතු සදා සොත්ති බවන්තුති සාදු සාදු.